වන්නේ ලොස්සනීස් බෝධි විහාරස්ථානයේහි වස් කාලයේහි සතිපතා සිද්ධ කරන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට එහුම්කන් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්මයම කියන්නේ කරුණු දෙකක් තුල ගොනු කරන්න පුළුවන්. ඒ තමයි එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිමත් බව දිනු කිරීම. ඒ වගේම ධර්මශ්‍රවණය කරන අවස්ථාවත් විමුක්තායතනයක් වෙන්නට ඕන. අපේ හිතේ තියෙන ලෝභාදී අකුසල දහම්, කාමච්ඡන්දාදී නීවරණ, සක්කාය දිට්ඨියාදී සංයෝජන ධර්ම දුරු වෙන අවස්ථාවක් එන්න ඕන ධර්මශ්‍රවණය කරන අවස්ථාව. එනිසා ඔබ මේ බණහන අවස්ථාවේදී හොඳට මෛත්‍රිය පුහුණු කරමින් බණහන්න. සියලු සත්ත්වෝ සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා ඔබේ ඇහැට මේ මොහොතේ පේන කෙනෙක් ඉනවා නම් ඒ කෙනා පිළිබඳවත්, ඒ වගේම ඔබට කවුරු හරි කෙනෙක් මතක් වෙනවා නම්, කාගේ හරි ශබ්දයක් ඇහෙනවා නම්, ඒ හැම වෙලාවෙම හිතින් සුවපත්ත්වා කියලා කියන්න. ඒ වගේම ඔබේ ශරීරයේ තියාගෙන ඉරියව්ව ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්න, ඔබේ හිත ගැනත් බොහෝම අවධානයෙන් මේ කාලය තුල ඉන්න. එහෙම හිටියොත් තමයි සැබෑ ලෙස මේක අපට විමුක්තායතනයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේට මුණ ගැහෙන අය පිළිබඳව උන්වහන්සේ කටයුතු කරපු ආකාරය අපේ සලකා බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුනහම උන්වහන්සේ ප්‍රධාන වශයෙන් ඒ කෙනාගේ කරුණු දෙකක් බලනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේට තිබුණු ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය, ආසවක්ඛේ ඥානයාදී ඥානයන් උපයෝගී කරගෙන බලනවා මේ තැනැත්තාට කොච්චර ප්‍රඥාව තියෙනවද? සසරේදී කොච්චර ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද කියලා බුදුහාඳුරු හොඳට බලනවා උන්වහන්සේගේ ඥානෙ. දැන් අපිත් මුණ ගැහුනාම විවිධ දේවල් කෙනාගේ බලනවා නේද? ඔබේව දන්න ඔබ කෙනෙක්ගේ පිළිබඳව සොයල බලන දේවල්. නමුත් බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුනාම බුදුහාඳුරුව ප්‍රධාන වශයෙන් බලන්නේ ඒ කෙනා කොච්චර ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද, කොයිතරම් දුරට ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම සසරේදී දිනු කරපු කෙනෙක්ද කියලා හොඳට නුවණින් බලනවා. ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට තවත් කාරණයක් බලනවා. ඒ මොකද්ද? ඒ වගේ කරුණොත් උන්වහන්සේට වැටහෙනවා. නමුත් ප්‍රඥාවත් එක්කම තව ළඟින්ම තවත් කාරණයක් උන්වහන්සේ බලනවා. මොකද්ද? අපි ධර්ම දේශනාවලදී සඳහන් කළ තියෙන මීට කලින්. ඒ තමයි කොච්චර මේ පුද්ගලයාට තව ජීවත් වෙන අවශ්‍ය තියෙද කියලා. ඔය කාරණා දෙක බලනවා. දැන් ඔබට හිතෙන දැන් මට කුණ්ඩලි මුණ ගැහිච්ච අවස්ථාව, ඒ වගේම චත්තමාන කුමුණ ගැහිච්ච අවස්ථාව, බාහ්‍ය දාරුචීරේ මුණ ගැහිච්ච අවස්ථාව, ඒ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ කටයුතු කරපු ආකාරය දිහා බලන විට අපිට හිතා ගන්න පුළුවන් බුදුහාඳුරේ කාරණේ ගැන ඉතාම අවධානයෙන් හිටිය බව. ඒතර මෙන්න මේ කරුණු දෙකම පිළිබඳව සලකලා බලලා එක පැත්තකින් බුදුහාඳුර තුළ තිබුණු ප්‍රඥාවත් අනිත් පැත්තෙන් උන්වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි තිබුණු මහා කරුණාවත් මෙන්න මේ දෙකම මුසු වෙලා තමයි උන්වහන්සේ ලෝකයට පිහිට වුණේ. උන්වහන්සේගේ ප්‍රඥාව තිබ්බ වගේම මහා ප්‍රඥාවක් තිබ්බ වගේම උන්වහන්සේට තිබුණා මහා කරුණාවක්. භාගතුන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. අනුපොබ්බ සික්ඛා, අනුපොබ්බ කිරියා, අනුපොබ්බ ප්‍රතිපදා කියලා. මහණෙනි මම ආරම්භයේදීම ගැඹුරු ප්‍රඥාව දේශනා කරන්නේ අනුපූර්ව ක්‍රමයටයි මම මේ ධර්ම දේශනා කරන්නේ. මහා සාගරයේ අනුපොබ්බනින්නෝ, අනුපොබ්බ පොවනෝ, අනුපොබ්බ පබ්බහරෝ කියපු විදිහට ටිකින් ටික ක්‍රමයෙන් මහා සාගරයේ ගැඹුරට යන වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සද්ධර්මයත් ටිකින් ටික ගැඹුරට යන දෙයක් කියලා සඳහන් කරනවා. අන්නේ ගැඹුරට යන ධහම තුළ අප තේරුම් ගන්නට ඕන කොහොමද බුදුහාමුදුරුවෝ මේ ධර්මය ගැඹුරට ටිකින් ටික දේශනා කළේ, සහ අපට කොයිතරම් දුරට මේ ගැඹුරු ධහම තුළ යන්නට පුළුවන්ද, සහ අප මේ වෙලාවේ මේ ධර්මයේ කොයි තැනද ස්ථානගත වෙලා ඉන්නේ කියලා. මේක තමයි ධම්මාදාස කියලා කියන්නේ. ධම් කැඩපත කියන්නේ මේක. අපි මේ ධම් මගේ කොතනද ඉන්නේ, කොයි තැනද අවබෝධය තියෙන්නේ, කොතනද අපි පුහුණුවේ ඉන්නේ කියලා අපටම අප ගැන බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුණාම අපි කිව්ව කාරණා දෙකක් බලනවා කියලා. උන්වහන්සේට මට කුණ්ඩලි වැනි අය හමු වුණා. හමේච්ච අවස්ථාවේදී උන්වහන්සේ දැන් කඩුම වහන්සේෙන් බුදුහාඳුර ඉන්න පැත්තට හැරෙන්නවත් පුළුවන් කමක් තිබුණේ මට කුණ්ඩලීට. උන්වහන්සේ කලේ මට කුණ්ඩලී බිත්තිය පැත්තට හැරලා හිටියේ ඔහුට පේන්න ඒ ඡායම විහිදුවලා ඔහුගේ හිත පහදෙව්වා. ඒකෙන් උ සුගතිගාමි වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙත චත්තමානවක කුඩා කුමාරේ, යෝනිවාසීජ කුමාරේ, භාගතුන් වහන්සේ දැක්කේ ඒ කුමාරේ එදාම මී යන්න ඉන කෙනෙක් කියලා. අර මට කුණ්ඩලීට වඩා ටිකක් ශක්තිය තිබුණු කෙනෙක්. බුදුහාඳුරම ගත කළේ අර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ තියෙන චත්තමානවක ගාථා යෝ අද තම් පවරෝ මනුජේසු ගාථා ටික ගැනුවා. ඔහු ඒ තුළින් සුගතිගාමි වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ආව වයසක බ්‍රාහ්මණු දෙන්නේ අවුරුදු 220යි. අංගුතර නිකායේ දුක නිපාතයේ තියෙනවා. මේ දෙන්න ඇවිල්ලා බුදුහාඳුරන්ට සඳහන් කරනවා භාගතුන් වහන්සේ අපට අපේ පරලොව ජීවිතය යහපත් වෙන හේතු වෙන කාරණා ටිකක් දේශනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන්ගේ සිත කය වචනය සංවර කරගෙන හිත පිරිසුදු කරගන්න, නැත්නම් පින් දහම් කරගන්න කියලා. උපනීයති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සම්තිථානා ඒතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාද සුඛාවහනි කියලා. මේ දෙන්නා පින්නතුනි ඒ ගාථාව තුළින්ම සුගතිගාමී වෙන්න පුළුවන් වුණා. පුළුවන් වුණා විතරක් නෙවෙයි පින්නතුනි හරිම වැදගත් කාරණයක් තියෙනවා. මේ සුගතිගාමි වෙච්ච කෙනා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දෙවියෙක් වශයෙන් නැවත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. මුණ ගැහෙන විල මේ ගාථාව බුදුහාර ළඟ සඳහන් කරනවා. පුඤ්ඤානි කෛරාත සුඛාවහනි කියලා. බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කළේ? උන්වහන්සේ අනුමත කළාද ඒක? උන්වහන්සේ අනුමත කළෙත් නෑ, ඒක ප්‍රතික්ෂේප කරෙත් නෑ. බුදුහාඳුර මොකද සඳහන් කරන්නේ? අර පුඤ්ඤානි කෛරාත සුඛාවහනි කියන එක නෙවෙයි, ලෝකාමි සම්පජහේ සම්දිපෙක්කෝ, මේ ලෝකයේ ස්කන්ධ පංචකෙ තියෙන ආසාව දුරු කරන්න කියලා. ඔබට මේ සිදුවීම දෙස බලන්න මොකද හිතෙන්නේ? බුදුරජාණන් වහන්සේ බැලුවේ කෙනෙක්ගේ ප්‍රඥාව වගේම ආයුෂත් බැලුව බලලා ඉක්මනටම උන්වහන්සේ කළේ ඒ තැනැත්තාට සුගතිගාමි වෙන්න මාර්ගය පෙන්වලා දුන්නා. එනිසා අපිත් පළවෙනි පියවර තමයි අපේ ජීවිතයේ කොයි අවස්ථාවක මිය ගියත් දුගතිගාමි නොවන විදියට ස්ථාවර සුගතියක් තමා තියාගෙන ඉන්නට ඕන. ඔබ ඔබම ගැන මේක හොයලා බලන්න, විමසලා බලන්න. මේක ගැන තමන්ටම පරීක්ෂා කරලා බලන්න පුළුවන්. තමන්ට දවසට වැඩිපුර මොකද්ද මතක් වෙන්නේ කියන එක ගැන. ඔබ ජීවිතේ කරපු හොඳම පින්කම් ටික මේ කාලය තුළ නිතර මතක් කරගන්න. අම්මට තාත්තට සලකපු ආකාරය, විහාරස්ථානවලට සලකපු ආකාරය, නිවසේ බුද්ධ පූජා තියපු ආකාරය, සංඝ සතු දානමේ පින්කම් කරපු ආකාරය, මෛත්‍රී භාන වඩපු ආකාරය, ඔබ ගත කළ සිල්වත් ජීවිතය, මේව දවසට වැඩිපුර වාරයක් සිහිපත් කරන්න. ඊළඟට බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවනේ ගුණ නිතර සිහිපත් කළා. බුද්ධ අනුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩන්න. මෙන්න මේ තුල ජීවිතේ වැඩිපුර ඉන්න ගමන් Taman ටිකෙන් ටික ගැඹුරු ධර්ම කාරණාවලටත් යන්න. එතකොට මාර මුලින් නිදසුන් ටික ඔබට සඳහන් කළේ කුමක් සඳහාද? බුදුහාමුදුරුවෝ කෙනෙකුට සුගතිගාමි වෙන උදව් කළේ මොකටද? සාමාන්‍ය සුගතියට යන විතරක්ද? නැහැ පින්තුනි. ඇතැම් විට මේ සම්බුද්ධ ශාසනය තුළ මේ කට්ටිය නැවත මුණගැහෙන අපේක්ෂාවෙන් බලන්න කොයිතරම් සියුම් අදහසක් තිබ්බද? අර චත්තමානවක කුමාරයා මහමගදී කැලෑවේදී මිය ගියා. ඔහුගේ ශරීරය එතනම තිබිද්දී ඔහු දෙවි කෙනෙක් වශයෙන් ඉපදිලා දිව්‍ය පුත්‍රයෙක් වෙස බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණ සිටියා. එතෙන් පටන් වුණ ධර්මීය තුරු ටික පුහුණු කළා. අන්නේ නිසා අපි උපරිම ලෙස මේ ජීවිතයේ ධහම තුල ඉන්න ගමන් ප්‍රධාන වශයෙන් සුගතිය ස්ථාවර කරගෙන ඉන්න ගමන් අපේ ප්‍රාර්ථනාවක් වෙන මොකක්ද? මේ ජීවිතයේ අතරමඟදී නැති වුණත් අපි සුගතියේ පිහිටනවා. ඒ සුගතිය නැවත මේ සම්බුද්ධ ශාසනය තුලම ගුණධම් පුරන්න තරම් පරිසරය සකස් වෙන තැනක, වටා පිටාව තියෙන තැනක මට ඉපදෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව තියෙනට ඕනවට. මෙන්න මේක තමයි පිනුතු නිතාම වැදගත් දෙය. නමුත් අප මූලිකත්වයේ දෙන්නට ඕන අපි හැම දිනාටම පුළුවන් මේ ජීවිතයේ තව ඉහළටම ප්‍රඥාව දියුණු කරගන්න. ඒක නැහැ කියලා අප කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ කරන පින්කම්, සත්පුරුෂ දහම්, ඔබේ තියෙන ශ්‍රද්ධාව මේ වගේ කරුණවලින් පැහැදිලි වෙනවා. ඔබ සසර හුඟක් පින් කරපු අය, ප්‍රඥාව දියුණු කිරීම සඳහා වටපිටාව සකසලා ඉන්න අය, ඔබට හරියට ධර්මය ඇහෙන්නයි ඕනේ. ධර්මය ඇහෙනකොට අන්නේ ධර්මය ගැන හොඳ අවධානයෙන් ධර්මයත් එක්කම ජීවත් වෙන්නට ඕන. ඇත්තම පින්තුනි, සද්ධර්මයේ අහනට අවස්ථාව ලැබීම අපි සසර කරව පින්කම් වලට අපට ලැබෙන තෑග්ගක්. මේක නැත්තම් අපේ සසර ගමනේදී ලැබෙන උපාධි ප්‍රදානෝත්සව කියලා කියන්න පුළුවන්. නැත්තම් කොන්වොකේෂන්ස් කියලා කියන්න පුළුවන්. තමන්ට නිවැරදි යහපත් ධර්මයක් අහන ලැබෙන හැම අවස්ථාවකදීම ඔබම කරව පින්කම් වලට, ඔබම ලියපු පින්කම් නැමැති විභාග වලට ඔබට තෑගි ලැබෙන ස්ථානයක් විදියට සලකන්න ඔබ. මේක ඔබම අතීතයේ සහ මේ ආත්ම භාවය කරපු පින්කම් වලට ඔබට ලැබෙන ආනිසංසයක් විදියට ඉතාම සතුටෙන් ඒ ධර්මය ගැන ඔබ ප්‍රසාදය ඇති කරගෙන හැකිතාක් දුරට ඒ ධර්මය තමාගේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, සංයුත්ත නිකායේහි සත්‍ය සංයුත්තේන සින්සපා සූත්‍රය. ඇට්ටේරිය වනයකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. භාගතුන් වහන්සේ ජීවමාන කාලෙහි උන්වහන්සේ කොසඹෑ නුවර සින්සපා වනයේ වාසය කළා. මෙහෙම වාසය කරන අවස්ථාවේදී දිනක් උන්වහන්සේ වැඩම කරන අවස්ථාවක ඒ වනයේ මැදින් අතට කොළ ටිකක් අරගෙන ඒ ඇක්ටේරිය වනයේ බිම වැටිලා තිබිච්ච කොළ ටිකක් අතට අරගෙන ස්වාමින් වහන්සේලාට ඒක පෙන්නනවා. පෙන්නලා අහනවා, මහණෙනි, මගේ මේ අතට ගත්ත කොළ ටිකද වැඩි නැත්නම් මේ බිම වැටිලා තියෙන කොළ ටිකද වැඩි කියලා ඇහුවා. ස්වාමීන් වහන්සේලා මොකද සඳහන් කළේ? භාගතුන් වහන්සේ, ඔබ වහන්සේගේ අතේ තියෙන කොළ ටික බොහොම ස්වල්පයයි, බිම තියෙන කොළ බොහොම වැඩි කියලා. බුදුහාඳුර සඳහන් කරනවා, මහණෙනි, මමත් අන්නේ වගේ. මම දැනගත්තු දේ, මම සර්වඥාඥාණයෙන් අවබෝධ කරගත්තු දේ මේ පොළවේ වැටිලා තියෙන කොළ ටික වගේ. අන්න ඒ දේන් මාළුවකට දේශනා කරපු දේ මේ අතරගත්තු කොළ ටික වගේ සල්පයයි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ එතෙන්දිම සඳහන් කරනවා, ඇයි මේකට හේතුව කියලා. අර බිම වැටිලා තියෙන කොළ ටික වගේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තු හුඟක් දේවල් න අත් සංහිතාය, ඒක අර්ථය සඳහා හේතු වෙන්නේ නැහැ. න බ්‍රහ්මචර්යාය, ඒක බ්‍රහ්මචර්යාව සඳහා හේතු වෙන්නේ නැහැ. න විරාගාය, න නිරෝධාය, න උපසමාය, න අභිඤ්ඤාය, න නිබ්බානාය ආදී වශයෙන් සඳහන් කරනවා. ඒ අර වැඩිපුර අවබෝධ කරගත්තු දේ බ්‍රහ්මචර්යාව සඳහා, නිවන සඳහා, විරාගය සඳහා, නිරෝධය සඳහා, වැඩිපුර අවබෝධය සඳහා, උපසමය පිණිස හේතු වෙන්නේ නැහැ. එතකොට මම සල්පයක් දේශනා කළේ, අන්නේ දේශනා කරපු සල්පය ඒක අර්ථ සංහිතායක අර්ථය පිණිස හේතු වෙනවා. ඒ දේශනා කරපු දේ බ්‍රහ්මචර්යාව සඳහා හේතු වෙනවා. විරාගය, නිරෝධය, අභිසමය, උපසමය, නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙනවා. මාර අතර සඳහන් කළා, අතට අරගෙන දේශනා කරපු මූලික ටික තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ ඊළඟට සඳහන් කරනවා, අර අතරගත්තු කොළ ටික වගේ සල්පයක් නම් මා දේශනා කළේ අර්ථය සඳහා, විරාගය, නිරෝධය, නිර්වාණ අවබෝධය සඳහා මා සල්පයක් දේශනා කරා නම් කුමක් දේ දේශනා කරපු සල්පය? ඒ තමයි, ඉදං දුක්ඛාන්ති භික්ඛවේ මයාඛාතං. මහණෙනි, මම මෙන්න මේ දුක දේශනා කළා. අයං දුක්ඛ සමුදයෝති මයාඛාතං. මේ දුක්ඛ සමුදය මම ලෝකෙට දේශනා කළා. අයං දුක්ඛ නිරෝධෝති මයාඛාතං. මා මේ දුක්ඛ නිරෝධය දේශනා කළා. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති මයාඛාතං. මම මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය තමයි අර අතරගත්තු සල්පය වගේ දේශනා කළේ කියලා. එතකොට බලන්න, බුදුහාමුදුරුවන්ගේ මූලික අභිලාෂය වුණේ, උන්වහන්සේ ඊටාම් පැහැදිලිව දේශනා කරනවා, මහණෙනි, මම අතීතයේ දැනුත් කරුණු දෙකක් පමණයි ලෝකෙට දේශනා කරන්නේ. මොකක්ද ඒ කාරණා දෙක? දුකත්, දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. දුක ගත්තොත් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුක සහ දුක සමුදය, දුක නිරෝධය දෙකකට බෙදන්න පුළුවන්. දුක නිරෝධය සහ නිරෝධගාමිනී පටිපදාව කියලා. තොර ප්‍රධාන වශයෙන් දුක දේශනා කළේ, ඒක දෙකක් හැටියට කිව්වොතින් දුක සහ දුකේ නිරෝධය, ඒක හතරක් හැටියට කිව්වොතින් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ. මෙන්න මේක තමයි බුදුහාඳුරන්ගේ ප්‍රධාන ඉගැන්වීම උනේ. හැබැයි බුදුහාඳුරේට අමතරව යම් යම් අවස්ථාවලදී කාරණා දේශනා කළ තියෙනවා. මොනවද ඒ දේශනා කළ තියෙන්නේ? සුගතිගාමි වෙන මාර්ගය දේශනා කළා. දානමයන් පුණ්‍ය කිරේවත්තු, සීලමයන් පුණ්‍ය කිරේවත්තු, භාවනාමය මයන් පුණ්‍ය කිරේවත්තු කියලා දේශනා කළා. සුගතිගාමි වෙන මාර්ගය දේශනා කළා. ගෘහස්ථ ජීවිතය සාර්ථකව ගෙන යන්නේ කොහොමද කියලා සමාජින්න හැම පිරිසම කොටස් 6කට බෙදලා සිංහලවද සූත්‍රය දේශනා කළා. සතර අගති දේශනා කළා. අපාය මුඛ 6ක් දේශනා කළා. සතර කර්ම ක්ලේශ දේශනා කළා. මේ වගේ උන්වහන්සේ දේශනා කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම සත්‍යෙ පිරිහෙන හේතු මොනවද කියන එක උන්වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කළා. වසලෙක් වෙන හේතු මොනවද කියලා දේශනා කළා. මෙලොව පරලොව යහපත හේතු වෙන මංගල කරුණු මංගල සූත්‍රයේ දේශනා කළා. ඒ වගේම උන්වහන්සේට තිබුණු ලෝක විදූ ඥාණයෙන් බුදුහාඳුරන්න තියෙන එක ගුණයක් තමයි ලෝක විදූ, ලෝකය ගැන උන්වහන්සේ හොඳට දැනගත්තා. ඒ ලෝක විදූ ගුණය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි උන්වහන්සේ සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකේ දැනගත්තා. සත්ව ලෝකේ කියන්නේ එක එක සත්‍යයන් ඉපදෙන ස්ථාන. ඒ සත්‍යයන් සතර අපාය වෙන්න පුළුවන්, මනස ලෝකේ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක 6 වෙන්න පුළුවන්, රූපාචර බ්‍රහ්ම ලෝක වල වෙන්න පුළුවන්, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 වෙන්න පුළුවන්. මෙන්න මේ ඒ ඒ තැන්වල ඉපදෙන සත්‍යයන් උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ සත්‍යයන් අතර ඒක වෝකාර සත්‍යයන් ඉන්නවා, විස්කන්ධ එකක් තියෙන සත්‍යයන් ඉන්නවා. අසඤ්ඤ සත්‍ය ස්කන්ධ එකයි තියෙන, රූපස්කන්ධය විතරයි තියෙන්නේ. ඒ වගේම චතුෝකාර සත්‍යයන් ඉන්නවා, ස්කන්ධ හතරක් තියෙන සත්‍යයන්. අරූපාචර බ්‍රහ්ම ලෝකේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර. ඒ වගේම පංචෝකාර සත්‍යයන් ඉන්නවා, ස්කන්ධ පංචයකම තියෙන අය. ඒ කවුද? ඒ තමයි අපි වගේ අයනේ, අපි හුඟක් පොහසත්. අපර ස්කන්ධ පංචකයම තියෙනවා. මෙන්න මේ වගේ පින්නතුනේ ඒ ඒ භවයන් වල සත්‍යයන්ගේ ස්වභාවය විස්තර කළා. ඒ විතරක් නෙවෙයි, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක දේශනා කළා. සතර අපාය, මනස ලෝකය, දිව්‍ය ලෝක 6 කියන මේක කාම ලෝක. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16 රූප ලෝක. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 අරූප ලෝක. මේ කාම, රූප, අරූප කියන තුන් ලෝකේ අවබෝධ කරගත්තා. මේ විතරක් නෙවෙයි, උන්වහන්සේ අවකාශ ලෝකේ අවබෝධ කරගත්තා. මේ එක ඉරක් එක හඳක් ආශ්‍රිතව තියෙන සත්ව ලෝක, මනස ලෝක ඇතුළු මේ 31 භවය ගැන විස්තර කළා. අන්න ඒ 31 භවය මෙන්න මේ එක සාමාන්‍ය සත්වයන් ඉන්න ප්‍රමාණයක් දේශනා කළා. අන්න එවැනි ඒ ඉන්න සත්වයන් සතර අපාය ආදී මේ 31 තලයක ඉන්න සත්වයන් ඒ වගේ සෙස් 1000ක් ගැන සඳහන් කළා. සහස්සේ චූලනිකා ලෝක ධාතු කියලා මේ වගේ සෙට්ස් 1000ක් තියෙන තැනට කියනවා චූලනිකා ලෝක ධාතු කියලා. ඒක නැවත 1000න් වැඩි වෙනවා, බිංදු 6ක් වෙනවා. ඊට පස්සේ ඒක 1000න් වැඩි කරාම මිලියනෙයි 1.6යි. අන්න එවැනි දසහස්සේ මජ්ක්‍ධිම ලෝක ධාතු ගැන බුදුහමට අවබෝධයක් තිබුණා. ඒක සඳහන් කළා. ඊළඟට ත්‍රිසහස්සේ ලෝක ධාතු, ත්‍රිසහස්සේ මහ ලෝක ධාතු අර 1000 නැවත 3න් වැඩි වෙලා බිංදු 9ක සංඛ්‍යාව බිලියනෙයි. මෙන්න මේ සංඛ්‍යාවෙන් ලෝක ධාතු විස්තර කළා. ඒ 1000 නැවත 1000න් වැඩි 2.12ක සංඛ්‍යාව කෝටි ලක්ෂයක් සංකලගෙන ධර්ම විස්තර කරනවා. ඒ අපට සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයක් විතරයි දේශනා කළේ. නමුත් බුදුහාඳුරන්ගේ ඥානය එතනින් සීමා වුණේ නැහැ. යම් තාක් ලෝකයේ දේවල් දැනගන්න තියේද යාවතක ඥානං අන්නේ සියල්ලම තාවතකම් පඤ්ඤා. ඒ තරමට බුදුහාඳුරන්ට ප්‍රඥාව ඉදිරියට තිබුණා. නමුත් මේ කරුණ දේශනා කළේ ශ්‍රාවකයන්ට තේරුම් ගන්න ප්‍රමාණය විතරයි. බුදුහාඳුරේ තාම පැහැදිලිව දේශනා කළ ආචින්තේය සූත්‍රයේදී යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න, තේරුම්ගෙන අවසන් කරන්න බැරි කාරණා හතරක් පිළිබඳව. විෂයන් හතරක් පිළිබඳව, සබ්ජෙක්ට්ස් හතරක් පිළිබඳව. එකක් තමයි බුද්ධ විෂය. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පුරණ පාරමිතාදිය, උන්වහන්සේගේ ගුණය, කැපකිරීම, ප්‍රඥාව මෙන්න මේ බුද්ධ විෂය කෙනෙකුට පරතරට දැනගන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් හිතුවත් මම මේක සම්පූර්ණයෙන්ම දැනගන්නවා කියලා ඔහු උම්මත්තකෙක් වෙනවා කියලා කියනවා. බුද්ධ විෂයා චින්තයයි. ඊළඟ සඳහන් කරා ඥාන විෂය. සිත දිනු කර බුත්තමයන්ගේ ඥාන විෂයත් අචින්තේ විෂයක් විදිහට දක්වනවා. ඊළඟ සඳහන් කරනවා අපසිද්ධ කරන කුසල අකුසල කර්ම විෂය. මේ කර්මයක් අචින්තේ දෙයක්. කර්මය ගැන අපි අංශ ප්‍රමාණයකට දැනගන්නට ඕන. නමුත් ඒක සිතන අවසන් කරන්න බැරි සබ්ජෙක්ට් එකක්. එකට ලෝක විෂය. මේ සත්‍යයන්ගින ලෝකයන් පිළිබඳව, ඒ වගේම ඒ පිළිබඳව තියෙන අවකාශ ලෝක, ග්‍රහ වස්තුන් ගැන කවදාවත් අපට හිතලා අවසන් කරන්න බෑ කියලා. මෙන්න මේ විශාල වපසරියක් මත බුදුහාඳුරා අපට දේශනා කරන්න පුළුවන් කරුණු උපරිමෙන් දේශනා කළ තියෙනවා. හැබැයි උන්වහන්සේගේ ප්‍රධාන ඉලක්කය උනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් ප්‍රධාන වශයෙන් උන්වහන්සේ අපේක්ෂා කළේ සාමාන්‍ය කාලයකදී ලෝකයාට අසා දැනගන්නට බැරි වෙන සුවිශේෂ කාරණා ටිකක් ලෝකෙට ඉදිරිපත් කරන්න. හැබැයි ඒක අපි සිදු කරන්න ඕන හැම මොහොතකම අපි සසර ගැන යම්කිසි පිළිබඳව කිසියම් අවබෝධයකින් සහ සුගතිගාමි වෙන සියලුම දේවල් මානසිකත්වයේ සකස් කරගෙනයි මේ ඉහළ මට්ටම කරා අපි යන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, අපේ සුගතිගාමී මාර්ගයේදී දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරගෙන එතනින් අපි සාර්ථක වෙන අපේ එතනින් නොනවතී තව ඉදිරි ගමනක් යන්නට Tamanට උත්සාහයක් ඇති වෙන්නට ඕන. මෙන්න මේ උත්සාහයේදී Tamanගේ ළඟ ලක්ෂණ ටිකක් ප්‍රකට වෙන්නට ඕන. නැත්තම් අපිට පින්දහම් ටිකක් අල්ලලා සතුට වෙලා ඉන්න පුළුවන්. සුගතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රඥාවේ ඉහෙළම තැන කරාපට යන්න පුළුවන් කමක් නැහැ. අන්න එතනින් එහාට යන්න නම් අර කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික තමයි ජීවිතේ තියෙනට ඕන. සක්කෝ උජෝජ සෝජෝ ඡාදී මේ කරුණ ටික තියෙනට ඕන. එතෙන්දී ප්‍රධානතම දෙයක් තමයි එකක් තමන්ගේ ළඟ වඩාත්ම ඍජු බව තියෙනට ඕන. අවංක බව තියෙනට ඕන. ඒ වගේම සුවච බව සහ නුවණ මේ කාරණා තුන තියෙනට ඕන. අවංක භාවය, සුවච බව සහ ප්‍රඥාව. මෙන්න මේ තුන හරියට තිබුණොත් තමයි අපට ඊළඟ මාරිය අහු වෙන්නේ. මෙතෙන්දිත් විශේෂ කාරණය තමයි තමා අවංක වෙන්නට ඕන මට තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න ඕන කියලා. පෙනුතුනේ මෙතෙන්ට එන එක ලේසි නෑ. මෙන්න මෙතෙන්ට එන එකම තමයි බුදුහාඳුරෝයේ ඒක දේතු සූත්‍රය සහ ඒක පුත්තු සූත්‍රය සඳහන් කළේ. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්න එකම දරුවෙක් නම් ඒ දරුවාගෙන් ඉල්ලීමක් කරන්න දුවේ පුතේ ලාභ ප්‍රයෝජන වලට ගිජු වෙන්න එපා කියලා. අපි ඉගෙන කියා ගන්නකොට නොඑක් සේවාවන් ලෝකෙට කරනකොට ලෝකෙ මිනිස්සු අප ගැන හුඟක් ගුණ කතන කරනවා. කීර්ති ප්‍රශංසා එනවා. අපි මේ කීර්ති ප්‍රශංසා නැමැති අපේ මඩ ගොඩේ එනවා. මෙන්න මේකේ ආදීනම කියලා සංයුත නිකායේ දාරුණ වගේ දාරුණෝ භික්ඛවේ ලාභ සක්කාරා කියලා මේ ලාභ සක්කාරවල තියෙන ආදීනව ගැන විශාල විස්තරයක් බුදුහාමුදුරුවෝ දක්වනවා. ඒ නිසා තමන් ඉන්න ජීවිතයේ මට්ටම ගැන තමන් දැන් තේරුම් ගන්න. දැන් කොයි ස්තරවලද තමා ඉන්නේ කියලා තමන්ටම ධම්මාදාසය දාලා බලන්න. දැන් ඉන්නේ සාමාන්‍ය විදිහට පින්කම් ටිකක් කරලා කීර්ති ලබන මට්ටමෙන්ද ඉන්නේ? නැත්නම් ඊටත් වඩා ඉහළට කරලා සුගතිගාමි වෙන මට්ටමෙන්ද? නැත්තං ඒ සුගතිගාමි මට්ටමටත් ඉහෙලට ගිහිල්ලා තවත් ඔබාර සාගරයේ ගැඹුරට ගිහිල්ලා අවංකව තෘෂ්ණා දෘෂ්ටිමාන දුරු කර ගනිමින් මේ සම්බුද්ධ ශාසනයේ උපරිම ඵල නෙලා ගන්න ඉන්න කෙනෙක්ද කියලා ඔබ ගැනම බලන්න. නැත්තං ඔබට සුගතිගාමි වීම විතරක් ඇතේ කියලා හිතෙනවා නම් එන් ඉතින් කමක් නැහැ එතනින් ඉවර කරන්න ඩිග්‍රිය. ඈ ෆස්ට් ඩිග්‍රියෙන් විතරක් ඇතේ කියලා හිතනවා නම් කමක් නැහැ එහෙනම් මාස්ටර් ඩිග්‍රිය ડોක්ටරේට් එක ඉතින් නැතුණාට කමක් නැහැ එහෙනම්. නමුත් ඔබ ඊට වඩා දක්ෂ අය ඔබ බැචලර් ඩිග්‍රියෙන් විතරක් නෙවෙයි ඔබට මාස්ටර් ඩිග්‍රිය ડોක්ටරේට් එක නෙවෙයි ඔබ ඩබල් ડોක්ටරේට් ගන්න ඕන බුද්ධිසම් වලින්. අන්න ඒ සඳහා යන්න ඔබට සියලුම හැකියාවන් කුසලතා පින පරිසරය මේ සියල්ලක්ම ඔබට තියෙනවා. දැන් බලන්න ඔබ ඉපදිච්ච රටේදී ඔබට පුළුවන් මේ වගේ ධර්ම ශ්‍රවණය කරන්න මේ අවස්ථාවේදී රැස් වෙලා. එහෙනම් බලන්න ඔබ මේ වගේ පරිසරයකට ඔබ රැගෙන ආවේ කොහොමද? ඔබ විසින් අතීතයේ කළ ආ වූ පින්කමලානිසංස විසින් ඔබට මේ සියලුම දේවල් ලැබුණේ නිකන් නෙවෙයි. ලැබුණේ ඔබ විසින් අතීතයේ කරපු පින්කම් සහ ප්‍රාර්ථනාවල ප්‍රතිඵල. මේ ධර්මයේ හැසිරෙන තරම් පරිසරයක් මට ලැබෙන්න කියලා ඔබ කොච්චරම් ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? එහි ආනිසංස තමයි ඔබ මේ ලබන්නේ. අන්න එතෙන්දී අපි දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ ධර්මයේ තියෙන වඩාත්ම සුවිශේෂී කාරණේ තේරුම් ගන්නට. ඔන්නේ තෙන්දි හුඟක් අවධානයෙන් අහන්නට ඕන. බුදුහාඳුර දේශනා කරන උන්වහන්සේගේ ධර්ම දේශනා හරියට මහා සාගරය වගේ ගැඹුරට යනවා. මුලින්ම කෙනෙක් මුණ ගැහුණාම දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවං, ඕඛාරං සංකිලේසං, නෙක්ඛම්මේ ආනිසංසං ආදී වශයෙන් ටිකෙන් ටික දානය පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, නෙක්ඛම්මේ පිළිබඳව කතා, කාමයන්ගේ ආදීනව මේ වගේ කරුණු කියලා හිත මෙලෙක්ුණාට පස්සේ දැන් ඔබ ඉන්න මට්ටම වගේ ඉනකොට බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දේශනා කරනවා සාමුක්ඛංශික දේශනාව. දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. දුක නිරෝධය සමුදය මාර්ග කියන මේ හතර දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. මෙන්න මේ හතර තේරුම් ගැනීම තමයි පින්නතුන අපේ සම්පූර්ණ යහපත කියලා කියන්නේ. අපේ සංසාර චක්‍රය තුළ අවිද්‍යාපච්චා සංඛාරා කියන සර්කල් එකේ ඉන්නවද? ඒ සර්කල් එකෙන් ඉවත් වෙනවද කියලා බලන ටර්නින් පොයින්ට් එක මේක. හැබැයි ඒ චතුරාර්ය සත්‍ය ධර්මයත් හොයාගෙන අපට හුදෙක් ධම්මචක්ක සූත්‍රය විතරක් නෙවෙයි, සංයුතනිකායේ සත්‍ය සංයුතිය විතරක් නෙවෙයි, පටිසම්භිදා මග්ගයේ සත්‍ය කතාව විතරකුත් නෙවෙයි, ඒ සියල්ලක්ම පසු කළා අපට යමක ප්‍රකරණයෙහි සත්‍ය යමකේ කරාම යන්නට වෙනවා. මෙන්න මේ සඳහායි අප පින්කම් කරලා කල්යාණ මිත්‍රයන් ලබා ගන්නේ. ඇයි මේකට හේතුව? මේකට හේතුව තමයි දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා, සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා, නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා, මාර්ගය කියලා දෙයක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. මෙන්න මේ හතර බැගින් තියෙන මේ කොටස් දෙකේ වෙනස අපි තේරුම් ගන්නට ඕන. ඒ වෙනස තේරුම් නොගත්තොත් අපට මේ චතුරාර්ය සත්‍ය අපි නිවැරදිව තේරුම් ගත්තා වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අපට අහිමි වෙන්නේ සුළු දෙයක් නෙවෙයි, මේ සම්බුද්ධ ශාසනයක්ම අපට අහිමි වෙනවා. මුලින්ම අපි බලමු දුක කියන්නේ මොකක්ද කියලා. ධම්මචක්ක සූත්‍රය ආදී සූත්‍ර රැසක විස්තර වෙනවා. කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම්පි චන්නලබති තම්බි දුක්ඛං ආදී වශයෙන් දැක්කලා. මේ සියල්ලක්ම සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා කියන ලක්ෂණයෙන් එකට ගොනු කරනවා. සාමාන්‍ය දුක කියන්නේ මොකද්ද? ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය, මෙන්න මේ දේවල් තමයි සාමාන්‍ය කෙනෙක් දුක විදියට සලකන්නේ. පින්නතුනි, මේ දේ තේරුම් ගත්තට පමණක් අපි දුක තේරුම් ගත්ත වෙන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව ධර්මයේ ලක්ෂණයක් තියෙනවා. දුක තේරුම් ගත්තොත් දුක සමුදයක් තේරුම් ගත්ත වෙනවා, නිරෝධයක් තේරුම් ගත්ත වෙනවා, මාර්ගයක් තේරුම් ගත්ත වෙනවා. එකක් තේරුම් ගත්තොත් හතරම තේරුම් ගත්ත වෙනවා, දෙකක් තේරුම් ගත්තොත් අනිත් දෙක තේරුම් ගත්ත වෙනවා. එහෙනම් බලන්න, දැන් මිනිස්සු දුක් විඳිනවනේ. ලෙඩ වෙලා ඉන්නවා, මරණයටපත් වෙනවා, මහලු වෙලා ඉන්නවා, ප්‍රිය විප්‍රයෝගයෙන් ඉන්නවා. මේ වගේ අයට චතුරාර්ය සත්‍ය තේරලාද තියෙන්නේ? එහෙනම් පින්නොත්නේ අපි දැනගන්නට ඕන, බුදුහාමුදුරු දේශනා කළා මේ මහලු වීම, ලෙඩ වීම ආදී දුක් ටික තේරුම් අරගෙන හිටිය බුදුහාමුදුරුවෝ තමයි එදා බොහොමඩදී සම්බුද්ධත්වයේ අවබෝධ කරගත්තට පස්සේ ප්‍රථම ධර්ම දේශනාවෙදිම සඳහන් කරේ, පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කොං උදපාදේ, ඥානං උදපාදේ, පඤ්ඤා උදපාදේ ආදී වශයෙන් මට පෙර නොවසු විරෝධහමක් පහළ වුණා කියලා. එහෙනම් පින්නතුනි, අර මුලින් දැනගත්තු ලෙඩවීම මහලු වීම වලට වඩා තවත් සුවිශේෂ දෙයක් වෙන්නට ඕන. මෙන්න මෙතෙන්දි තමයි යමක ප්‍රකරණයේ සත්‍ය යමකෙහි මේ දුක ආදී චතුරාර්ය සත්‍ය ගැන ප්‍රභේද දක්වන විස්තරය අපට මුණගැහෙන්නේ. බුදුහාඳුර දුක විස්තර කරනවා. එතෙන්දි කියනවා, කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. යම්කිසි කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම්, නැත්නම් මානසික දුකක් තියෙනවා නම්, අන්නේ දෙකම හැර යමක් වෙනවා නම්, අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ දුක්ඛ සත්‍ය දුකක් වෙන්නේ නැහැ කියලා. අපි විඳින යම්කිසි කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම්, ඒක හැර වෙනත් යමක් වෙනවා නම්, අන්න ඒකයි දුක සත්‍ය කියලා. මෙන්න මේක තේරුම් ගන්න තමයි පිනුතුන අපට කල්යාණ මිත්‍රයම ඕන වෙන්නේ. මේ මොකද්ද මේ කියන්නේ? කායික සහ මානසික දුක් නොමන අවස්ථාවක් ගැන චර්යා ඥානත් ඥානයේදී විඥාන චර්යා විදිහට විස්තර කරනවා. ඒ මොකද්ද? අපට ඇස කන ආදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු මුණගැහෙන මුල්ම අවස්ථාවේ ලැබෙන අත්දැකීම. ඒක ඊටාම ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා. ඇස දල්වලා යමක් දැස බලන විට මුලින්ම වර්ණ රූපය ඇසට පතිත වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී ඇස රූපයේ දෙක රූපස්කන්ධය, ඒ තුලින් හටගන්නා වූ විඥානයේ විඥානස්කන්ධයට යනවා. ඒක ඇතිවන සම්පස්සය වේදනාවට යනවා. ඒ පිළිබඳ ඇතිවන සංඥාව හඳුනා ගැනීම සංඥාස්කන්ධයට යනවා. ඒකන හටගන්න අවසිටි විල සංකාරක් කන්දයට යනවා. මෙන්න මේ පහ පෙන්නතුනේ ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනව විතරක් නෙවෙයි, ඒ අවස්ථාවේ තියෙන විඤ්ඤාණය පතති පරිසුද්ධ මිදං කියලා සඳහන් කරනවා. ප්‍රകൃතියෙම පිරිසුදු සිතක් කියලා විඤ්ඤාණයක් කියලා. අන්න ඒ පිරිසුදු සිත ඒ ස්කන්ධ පංචකය සඳහාම වැය වෙලා යනවා. අපට ඒ මොහොතේදී ඒ ස්කන්ධ පංචකය තේරුම් ගන්න බෑ. සාමාන්‍ය ප්‍රාථමික අවබෝධයක් විතරයි එන්නේ. අපි තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ කොහොමද? අන්න ඒ මුල් ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච තැනකදී ඊට පස්සේ තමයි ඒ මුල හට ගන්නා වූ ඇසත් රූපයත් චක්කු විඥානයත් විපාක මට්ටමේ තියෙන මනෝ ධාතුවත් විපාක මනෝ විඥාන ධාතුවත් කියන පියවර ගානක් පසු කළ ගියාට පස්සේ තමයි ඒ සියල්ලක්ම නිරුද්ධ වුණු තැන ඒ අරබය හට ගන්නා වූ සංඥා වේදනා දෙක ධම්මාලම්භනයක් විදියට මන ආයතනෙන් තේරුම් ගන්න අවස්ථාවේදී තමයි අපට බාහිර රූපෙන් සැබැලිසම අපි තේරුම් ගන්න. මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ න පංචේ විඥානේහි කේනකි ධම්මා පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා කියලා. චක්කු විඥානය ආදී විඥාන පහෙන් කිසිම දෙයක් හඳුනා ගන්න බෑ කියලා. අපි සාමාන්‍ය චක්කු විඥානයෙන් හඳුනා ගන්නවා කියලා තමයි කියන්නේ. ඒක සාමාන්‍ය ව්‍යවහාරයක්. නමුත් ගැඹුරින් බලනකොට තේරුම තමයි අපි හඳුනා ගන්නෙ මනෝ විඥානයෙන් හඳුනා ගන්න විතරකුත් නෙවෙයි. හඳුනා ගන්නකොට අර මුල් අවස්ථා ගානම නිරුද්ධ වෙනවසම්. මෙන්න මේ මුල් අවස්ථාවට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඊළඟට ඒක අරමුණු කරගෙන පස්සේ අපි නැවත අලුතෙන් ස්කන්ධ පංචකයක් හට ගන්නව නම් ඒ හට ගන්න අවස්ථාව පංච උපාදාන ස්කන්ධ අවස්ථාව. අපි රූපයක් බාහිර තියෙනවා කියලා අවිද්‍යාවෙන් බලන අවස්ථාව, අවිද්‍යාව සහ භව තණ්හාව ස්පර්ශ කරන අවස්ථාව, ඒකට කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියලා. අන්නේ අවස්ථාවේ අපි දුකක් විඳිනවා නම් අන්නේ ඒ බාහිරින් විඳින දුක ඒකට දුක කියලා කියනවා. ඒ වගේ මේකට දුක්ඛ සත්‍යයක් කියනවා. අර ස්ථානෙම දක්වනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. ඇයි එහෙම කියන්නේ? අර පස්සේ හට ගන්නා වූ නව කර්ම මට්ටමේ හට ගන්න ස්කන්ධ පංචයකටත් මුල්ුණේ අර මුලින් නිරුද්ධ වෙච්ච දේ නිසාම ඒකට දුක්ඛ සත්‍යයක් කියනවා. ඒ වගේම දුක කියලා කියනවා. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. මේ ගැන අපි උදාහරණ මීට කීප අවස්ථාවකදීම සඳහන් කළා. පෙර සඳහන් කළා ඔබට එම මතක ඇති, ඔබ ඒව සිහිපත් කරගන්න. එතකොට මෙන්න මේ දුක සහ දුක්ඛ සත්‍ය දෙකේ පැහැදිලි වෙනස තේරුම් ගන්නට ඕන. මේත් එක්කම මහා සලායතනික සූත්‍රය ඉතාම වැදගත් සූත්‍රයක්. ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ කියවන බලන්න. මහා සලායතනික සූත්‍රය. එතනින් කියනවා ඇස රූපය චක්කු විඥාන ආදී මේ කාරණා පිරිසිඳ දැනගන්න කියලා. එක තැනක බුදුහාඳුර සඳහන් කරනවා ඇස ගිනිගත්තු දෙයක්, ඇස ඔබටයිද දෙයක් නෙවෙයි, ඇස දුරු කරන්න කියලා. ඒ වගේම තවත් තැනක බුදුහාඳුර සඳහන් කරනවා ඇස පිරිසිඳ දැනගන්න. මේ දෙකේ වෙනස මොකද්ද? එක තැනක බුදුහාඳුර සඳහන් කරනවා ඇස ගිනිගෙන තියෙන දෙයක්, ඇස නොබේ දෙයක් නෙවෙයි, ඒ ඇස දුරු කරන්න, ඒ ඇස අත්හරින කියලා. තවත් තැනක බුදුහාම දේශනා කරනවා ඇස සංකතයි ඕලාරේකයි පටිච්චසමුප්පන්නයි, ඒ ඇස පිරිසිඳ දැනගන්න කියලා. මොකද වෙනස මේ දෙකේ? දැන් ඔබ හුඟක් බණ අහලා තියෙන ඔබට දැන් මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. හරි, අදට කියනනම් ඊළඟ දවසෙත් මතක තියාගන්න. එතකොට එක ඇසක් කියන්නේ මොකද්ද? අර තේරුම් ගන්න ඇස කියලා කියන්නේ මොකද්ද? අර ස්කන්ධ පංචකයේ මුලින්ම අරමුණ පතිත වෙන විපාක මට්ටමේ ඇස. ඒ ඇස දුරු කරන්න කියලා බුදුහාඳුරනේ කිව්වේ නැහැ. ඒ ඇස දුරු කරන්න කිව්වනම් ඇස් දෙක අයින් කරන්න වෙනවා. නැත්නම් ඇස් දෙක පියාගෙන ඉන්න වෙනවා. නැත්නම් කරවල ඉන්න තමයි වෙන්නේ. ඒ මුලින් ලැබෙන ඇස විපාක මට්ටමේ ඇතැමිට මේ ඔබට මේ මොහොතේ පේන රූපයක් තියෙනවා නම් ඇත්තටම ඒ රූපය ඔබ පිනට ලැබපු ආනිසංසයක් පුණ්‍ය විපාකයක් මේ විඳින්නේ. ඒ මුල් අත්දැකීම දුරු කරන්න කිව්වේ නැහැ. ඒ මුල් අත්දැකීම කියන්නේ දුක සත්‍ය. ඒ දුක සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන. The noble truth of suffering should be realized. දුක සත්‍යම් පරිඤ්ඤයම්. ඒ මුල් අත්දැකීම පිරිසිදු දැනගන්නට ඕන. ඊළඟට මොකද්ද? අර දුරු කරන්න කිව්වේ මොකද්ද? දුරු කරන්න කිව්වේ ඇස්ස මොකද්ද? ඇත්තටම මේ අවස්ථාවේ ඔබට පේන රූපය ඔබ අවිද්‍යාවෙන් බලනවා නම් මේ ඇස් දෙකට පේන රූපය බාහිර මේ මොහොතේ තියෙ කියලා ඔබ හිතනවා නම් අන්න ඒ ඇසයි දුරු කරන්න ඕන, ඒ රූපයයි දුරු කරන්න ඕන. ඒත් මොකද්ද? ඒ රූපයම නෙවෙයි ඇත්තෙන්ම, ඒ රූප සංඥාව, සංඥා උපාදාන ස්කන්ධය සහිත අන්නේ උපාදාන ස්කන්ධයයි දුරු කරන්න ඕන. මේ අනුභෝධය දුරු කරන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? දුක සමුදය සත්‍යය. අවිද්‍යාව තුල ඉඳගෙන මේ භව තණ්හාව තුල භවයේ තුල ඉන්න මේ අලුතෙන් නිර්මාණය කරගත්තු ඇස මේ තිතාම් සියුම් අවස්ථාවක් වෙන තුනේ තව තවත් ඔබ අසහ දැනගෙන මේක පැහැදිලි කරගන්න උත්සාහ කරන්න. එතකොට මෙන්න මේ දුක් සමුදය කිව්වට පස්සේ බොහෝ දෙනෙක් හිතාගත්තේ දුකට හේතුව තියෙන බාහිර කියලා. දුක ඉන්නේ බාහිර ලෝකයෙන් කියලා බාහිර දේවල් අයින් කරගෙන ගියා. බාහිර බඩමුට්ටු අයින් කළා, දේපල ටික අයින් කළා, ඥාතීන් ටික අයින් කළා, දරුවෝ ටික අයින් කළා, අන්තිමට නිගණ්ඨ නාත පුත්ගේ ශ්‍රාවකයන් ඇගේ තියෙන ඇඳුම් ටිකත් අයින් කළා. දුක එන්නේ බාහිරින් කියලා. බුදුහාඳුර සඳහන් කරනවා නැති ඒ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. බාහිර ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ඒ ලස්සන හෝ අවලස්සන තියෙන මුල් අත්දැකීම නෙවෙයි. මුල් අත්දැකීම ඇස රූපේ චක්කු විඥානේ මට්ටමේ තියෙන අත්දැකීම උපේක්ෂා සාගතයි. ඒක සැපක දුකක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ එකක්. සැප හෝ දුක වෙන්නේ ඊට පස්සේ අපි අපේ මනසින් ගන්න දෙවෙනි පියවරේදී ගන්න එක තමයි සැප හෝ දුක වෙන්නේ. එහෙනම් ඔබට හිතේ දැන් මේට මේ යථාර්ථයේ තීරුම් ගන්නකොට මේ ලස්සන රූපවල ලස්සන දැක ගන්න බැරි වේද කියලා බයක් හිතේ නේද? පින්නතුනේ ලස්සන රූපවල ඒ අසිරිය රහතන් වහන්සේලා දැක්කා. දැක්ක විතරක් නෙවෙයි කවිත් ලිව්වා, ගාතක් ලිව්වා, ඒ වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ පන්සිලු ලස්සනට වීණා වාදනය කරනකොට අගය කළා ඒක. එහෙම කරන්න පුළුවන්. ඒක කරන්නේ නුවණින් ඉඳගෙන. මොකද නුවණ කියන්නේ? අර බාහිර දෙයට තියෙන ආසාව නැති කිරීම නෙවෙයි. බාහිර දෙයට තියෙන ආසාව නැති කිරීම ඒක මොකද්ද? ඒක තමයි දුක්ඛ සමුදය පිළිබඳව තියෙන අවධානය. බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක්ඛ සමුදය සත්‍ය. මොකද්ද දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ? සාමාන්‍ය කෙනා සමුදය දකිනවා. නමුත් ਉਹ සමුදය සත්‍ය දකින්නේ නැහැ. සමුදය සත්‍ය තියෙන බාහිර නෙවෙයි. යායන් තණ්හා කෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී සේයති හේදම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම මට්ටමින් රූපයට තියෙන ආසාව කාම තණ්හාව. ඊට පස්සේ භව තණ්හා භවයට තියෙන ආසාව. ඊට පස්සේ විභව තණ්හා මේක නැතේ කියන පිළිබඳව තියෙන අවධානය. එතකොට ආසාවට හේතුව තියෙන අභ්‍යන්තරේ. මේකට තමයි නන්දි රාගය කියන්නේ. මේකට තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි පුනර්භවයට හේතු වෙන්නේ. එතකොට සමුදය කියන දේ සාමාන්‍ය ලෝකේ දකින සමුදය තියෙන බාහිර ලෝකයේහි, නමුත් සමුදය සත්‍ය තියෙන්නේ මේ අභ්‍යන්තරයේහි. අවිද්‍යාව පාදක හට ගන්නා වූ මේ තමන්ගේ මිස්කන්ධ පංචකයට තියෙන ආසාව. බැරි වෙලාවත් දුකට හේතුව බාහිර සාධකයක් කියලා කිව්වොත් මොකද වෙන්නේ? දුකට හේතුව එකක් නෙමෙයි දෙකක් කියන වෙනවා. තෘෂ්ණාව විතරක් නෙමෙයි දේශය කියලා කියන්න ඕන. ඇයි අපිට දේශය තුනනොත් අපි දුකටපත් වෙනවනේ. නමුත් දුකට හේතුව එකයි කියලා තියෙන්නේ. මොකද තෘෂ්ණාව මේ අභ්‍යන්තරයේ තමන්ගේම ස්කන්ධ පංචකයට තියෙන ආසාව තියෙනකොට ඒ ස්කන්ධ පංචකයේ තමන්ගේ ආකාර වලට කැමති ඒවට ආසයි, අකමැති ඒවත් එක ගැටෙනවා. එනිසා මූලික එක හේතුව ඇති. ඒකටත් මුල් වෙන්නේ අවිද්‍යාව. එතකොට නිරෝධය කියන්නේ මොකද්ද? සාමාන්‍ය කෙනෙක් නිරෝධය කියන්නේ බාහිර දේවල්ට තියෙන ආසාව අයින් කරන එක, බඩුමුට්ටු අයින් කර කර යන එක. නිරෝධ සත්‍ය දකිනවා කියලා කියන්නේ. නිරෝධ ආරි සත්‍යයට පත්වෙනවා කියන්නේ යෝ තස්සායේ වාසේස විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ ආදි වශයෙන් දැක්වෙන විදිහට. මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන මේ තෘෂ්ණාවට සම්පූර්ණයෙන්ම ආශා නොකර ඉඳීම. අන්නේ ආශා නොකර ඉඳීම තමයි දුක්ඛ නිරෝධ ආරි සත්‍ය ලෙස සඳහන් කරන්නේ. නැත්තම් විද්‍යා විමුක්තියටපත් වීම. එකාතකේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුමේ දගෙන මේ අවිද්‍යාව දුරුකරන විදියේ දර්ශනයකින් වාසය කිරීම. අන්න ඒකට මාර්ගය ලෙස දක්වන්නේ මොකද්ද? මාර්ග සත්‍ය. මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් මාර්ගය කියන්නේ බාහිර ලෝකයක් ඇතේ කියන හැඟීමෙන් ඒ බාහිර ලෝකයට සංවර ඉඳගෙන සංවර විඳීම. බාහිර ලෝකයක් ඇතේ කියන හැඟීමෙන් බාහිර ලෝකයේ තුල දානාදී පින් දහම් කිරීම, සිල්වන්ත වීම, සමත භාවනා වැඩි වීම මේවා මාර්ගය. ඒව බුදුහාඳුර බැහැර කරන්නේ නැහැ. මාර්ගය තියෙන කෙනාට තමයි මාර්ග සත්‍ය පැනවෙන්නේ. හැබැයි මාර්ගයේ තිබුණට විතරක් මාර්ග සත්‍ය පැනවෙන්නේ නැහැ. ඒ සඳහා සුත්‍රමය ඥාණයෙන් මේ දර්ශනය දැකගෙන තියෙනට ඕන. මාර්ගය තුල ඉඳගෙන තමා සමතයද සමතය වඩලා සිල්වන්ත වෙලා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු විදිහට සීලෙන් කායික වාචික සංවරය ඇති කරගෙන සමාධියෙන් හිත සමාධිමත් කරගෙන අන්නේ හිත සමාධිමත් වුණාට පස්සේ බලනවා මොකද්ද? ඔන්න දැන් විදර්ශනා වඩන ස්ථානේ. කොතනද බලන්නේ දැන්? අවිද්‍යාව දුරු වෙන විදිහට බලන්නේ මොකද්ද? බලන්නේ දුක්ඛ සත්‍යද සමුදය සත්‍යද බලන්නේ? දැන් අපි බලන්නේ ඇත්තටම දුක්ඛ සත්‍ය. අර ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සංපස්ස අනිත්‍යයි, සකු සංපස්ස වේදනාදී අර මුල් නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ තමයි දැන් බලන්නේ. අන්න ඒකට තමයි කියන්නේ දිට්ඨේ දිට්ඨමත්තං කියලා. වර්තමානයේ හිත තියාගෙන වර්තමානයේ ඉන්න බව අවධානෙන් අතීතයේ නිරුද්ධ වෙච්ච රූපය තමයි දැන් තමන් බලන්නේ. එනිසා තමයි ඒකට දිට්ඨේ දිට්ඨමත්තං කියලා කියන්නේ. දුටු දෙහේ දුටු බව පමණයි කියලා බලන කියන්නේ මේකයි. අපි සාමාන්‍ය කියන්නේ වර්තමානයේ ඉන්න කියලා නේද? ඔබ හුඟක් මනවල දහලා තියෙන අතීතයේ කන්තියක්, අනාගතයේ තවත් අන්තයක් වර්තමානයේ ඉන්න කියලා නේ. එහෙම නේද දහලා තියෙන ඔබ? අතීතය අමතක කරන්න කියලා නේද අහලා තියෙන්නේ? හොඳට බලන්න මේක විසඳලා පින්නොත් විමසලා බලන්න. ඔබ අද වර්තමානයේ ඉන්නවා කියලා මොකක්ද ඇත්තෙන්ම සිද කරන්නේ? ඔබ ඇහැට රූපයක් පේනකොට රූපය දිහා බලාගෙන ඉනවා නේ, මේ කැඩෙන බිඳෙන රූපයක් කියලා බලාගෙන ඉනවා නේ. කනට ශබ්දයක් ඇහෙනකොට අනේ මේ ශබ්ද වෙනස් වෙලා යනවා නේ, මම වර්තමානයේ ඉන්නවා නේද කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තෙන් පේනොත් මේ වර්තමානයේ ඉන්නේ මේ. වර්තමානයේ ඉන්නවා කියලා හිතුවට මේ තියෙන අවිද්‍යාවමයි ඉන්නේ. අර නිරුද්ධ වෙච්ච රූපේ ඇස පොඩ්ඩක්වත් නොතිබෙච්ච ස්ථානයක කන ශබ්දයේ රූපයේ කිසිම දෙයක් නැති තැනක ඒක අවිද්‍යාවෙන් ගොඩනගාගෙන මේ උපාද නිරෝධය බලාගෙන මේ ඉන්නේ. හටගත්තු දෙයක නිරෝධය මේ බලන්නේ. හරියට ඈත ආකාශයේ තාරකාවක් දිහා බලලා අනේ මේ තාරකාව කැඩෙනවා කැඩෙනවා කියලා කිය හිතේ තියෙනවා. ඒ තාරකාව ඔබ සිහි කරනකොට මීට අවුරුදු 100 ගානකට කලින් විනාශ වෙච්ච තාරකාවක් නේ. ඔබ මේ තාරකාව වෙනස් වෙනවා කැඩෙනවා බිඳෙනවා කියලා ඔබ වර්තමානයේ ඉන්නවා. ඔබ සාර්ථකද? එහෙනම් මොකද කරන්නේ බුදුදහමෙන්? මෙන්න මේ උපමාවම ගන්න පින්නතුනි, ඔබ ඇහැට රූපයක් මේ මොහොතේ දකිනකොට දකින්නේ වර්තමාන රූපේ නෙවෙයි. ඒ දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් මනෝවිඥාණයෙන්. එහෙනම් මෙතෙක් කලක් අපි මේ දුක් සැප විඳේ මොකක් කියලා හිතාගෙනද? මේ වර්තමානයේ පේන රූපේ මේ මොහොතේ පේන රූපයක් කියලා හිතලා තමයි අපි මෙතෙක් කල දුක් සැප විඳින්නේ. මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේකට තමයි භවය කියලා කියන්නේ. මෙන්න මේ භවයෙන් නිදහස් වෙන නම් මොකද කරන්නට ඕන? තමා වර්තමානයේ තමාගේ කය, වේදනා, චිත්ත, ධම්ම ගැන වර්තමානයේ හිත තියාගෙන එතන වර්තමානයේ ඉන්නවා. ඒකට කියන්නේ ආයූහන ලක්ෂණ කියලා. අර ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයම් මිට අල්ල ගන්නවා වගේ වැඩක්. ඒක අල්ලගෙන ඊට පස්සේ කියන ඡේදන ලක්ෂණය අනිත් අතින් දැකෙත්ෙන් ග්‍රෑන්ට් එක කපනවා වගේ මොකද කපන්නේ? ඇහැට රූපයක් පේනකොටම බලන්නේ මොකද්ද? මේ පේන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් නේද? නිරුද්ධ වෙච්ච චක්කු විඥානයක් නේද? මේ දකින්නේ මනෝ විඥානය නේද? ඒ දකින්න මනෝ විඥානයත් එතනම තත්ත විචක්කදී කියපු විදියට මෙතනම හටගෙන නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ අවබෝධයෙන්මයි වර්තමානින්නවා කියලා කියනවා. අර අතීතයක නිරුද්ධ වෙච්ච බව දන්නකොටම මොකද වෙන්නේ? දකින්නකොටම මේ වර්තමාණයෙන් නිදහස් වෙනවා. ඉස්සරහ තියෙන අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. මේක තේරුම් ගත්ත පමණට මොකද වෙන්නේ? ලෝභ ද්වේෂ දෙකට ආයි ඉතුරු වෙන්නවත් නැති විදියට ඒව දුර වෙලා යනවා. මේ අපි මේ මොහොතේ දකින රූපය නිරුද්ධ වෙච්ච රූපයක් මේ මනසින් දකින්නේ කියලා හිතනකොට අපිට මේ ගැන ආසාවක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? අපි දන්නවා මේක නෑ කියන්නේ. මෙන්න මෙතෙන්දි හුඟා පරිස්සම් වෙන්නට ඕන. බොහෝ දෙනෙක් මෙන්න මෙතෙන්දි එක පැත්තකින් උච්චයට වාදයට යනවා. බුදුදහම නැත කියන්නේ නෑ. බුදුදහම කියන්නේ සාස්වතයේ ඇත කියන ඒකාන්තයක්. කච්චානගොත්ත සූත්‍රයේ දැක්වෙනවා. අතිතංචේව නතිතංචේව ඇත සහ නැත කියන අන්ත දෙකම අන්තේව. මේක නැහැ කියන්නේ නෑ. ඇයි නෑ කියන්නේ? ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා ස්පර්ශ හට ගන්න ආකාරය දකින කෙනා මේ බාහිර රූපයක් නැහැ කියන්නේ. ඇයි බාහිරයක් දෙයක් නැත්නම් කොහොමද මේ වර්ණ රූපය දැක්කේ අපි? කොහොමද මේ මලක් කියලා හඳුනාගත්තේ? බාහිර මලක් නැහැ කියලා කියන්නේ. බාහිර මලක් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ ඒ මොහොතේ ස්පර්ශ වෙන අවස්ථාවට විතරයි. අපි ඒක තේරුම් ගන්න අවස්ථාවේදී කිසිදාක අපට වර්තමානයේ රූපයකට ළඟා වෙන්න බෑ. අපේ තමාගේ කොණ්ඩේ පීරුවා ඇඟ අතුල්ල ගත්තා ළමය සිප වැළඳ ගත්තා මේ නොයෙක් දේවල් කියනවනේ. නමුත් වෙනතුනි කිසිදාක අපේ ජීවිතේ රූපයට ළඟා වෙලා නැහැ. රූපයට ළඟා වෙලා නැහැ විතරක් නෙවෙයි පංච විඥාණයෙන් චක්කු විඥාන ආදී විඥාන පහෙන් කුසලයක්වත් අකුසලයක්වත් කරන්න බෑ කියලා කියනවා. මේ චක්කු විඥාන ආදී විඥාන පහෙන් ඇවිදින්නත් බෑ කියලා කියනවා. ඔබ විශ්වාස කරනද මේ චක්කු විඥාන ආදී විඥාන පහෙන් නිදා ගන්නවත් බෑ කියලා කියනවා? අපි මේ සියල්ලක්ම කරන්නේ පින්නතුණේ මනෝ විඥානය. එතකොට අපේ මාර්ග දෙකක් තේරුම් ගන්නට ඕන. මේ අවබෝධයට ඇවිල්ලා අවිජ්ජායත්වේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා ගිහිල්ලා ජරා මරණ වලින් නිදහස් වෙනවද? නැත්නම් දැන් එන විදියටම හිතලා පින්කම් ටිකක් කළා සුගතිගාමි වෙනවද? ඒකෙන් විතරක් සෑහීමකට පත් වෙලා ඉන්නවද? ඒ අතරේ අනිත් අය බණිනේ ඔක්කොම බැනුනොත් අහගෙන ප්‍රශංසා කරනේ වගේ ප්‍රශංසාත් විඳලා ගහනේ වගේ දිගුටිත් කාලා ඔක්කොම කර කර ඉන්නවාද කියන එක තම තමන් තීරණය කරන්න ඕන. දැන් ඉන්න අවබෝධයේ හිටියොතින් ලස්සන රූප වලට සතුට වෙනවා, කැත රූප වලට දුක් වෙනවා, වර්ණා කරනකොට සතුට වෙනවා, කුඩි ගහනවා, බණිනකොට අඬනවා. මේ ඔක්කොම කර කර ඉතින් ඉන්න වෙනවා. එතකොට තමන් බලන්න තමන් මේ මාවත් දෙකේ කොතනද ඉන්නේ? අවිද්‍යාව තුල ඉඳගෙන බාහිර රූපය තුල බැසගෙන ඒ රූපය වෙනස් වෙනකොට ජරා මරණ ආදී දුක් ටික විඳිනද අපි කැමති? එහෙම නැත්නම් මේ දුකෙන් සපුරාම වෙන් වෙලා උඩුගම් බලා යන බුදුහාමුදුරේ දේශනා කරපු පටිසෝතගාමී නිපුණං දුද්දසං අනුන් කියන මේ උඩුගම් බලා යන සංසාර චක්‍රයෙන් එතර වෙන මාර්ගයටද වැටෙන්නේ කියන එක තීරණය කරන මන් සන්දිය සන්දිස්ථානය ජන්සන් එක තමයි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න අවස්ථාව. එතකොට පින්නතුනි දුක්ඛ සත්‍ය තේරුම් ගත්තොත් අන්නේ දුක්ඛ සත්‍ය අපි දන්නවා. දුක්ඛ සත්‍ය කියන්නේ මේ මුලින් ඇතිවෙන ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය පිරිසිදු දැනගත්තොත් දැනගන්න ගන්න සමුදය සත්‍යෙන් මිදෙනවා. සමුදය සත්‍යෙන් මිදෙන මිදෙන නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා. මේ මාර්ගයේ ඉන්නකොට Tamanට වැඩෙන්නේ මාර්ග සත්‍ය. අන්නේ මාර්ග සත්‍ය විවිධ නම් වලින් සඳහන් කරලා තියෙනවා. මේ අවබෝධයට අපි ආවට පස්සේ නොඑක් ආකාරයේ මාර්ගයන් අපට අපේ චරිත ලක්ෂණ අනුව අපට මුණගැහෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂණය තමයි සමත පූර්වංගම විදර්ශනාව. හිත සමාධිමත් කරගෙන සමතේ දර්ශනා දෙක වඩන්න පුළුවන්. තවත් විදියකට කියනවා නම් සීලය පටිච්චහය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියපු විදියට සීලය පිළිතලා සමාධි ප්‍රඥා වඩන්න පුළුවන්. තවත් විදියකින් කියනවා නම් සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. තවත් විදියකින් කියනවා නම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩන්න පුළුවන්. වෙනත් විදියකින් කියනවා නම් සත්බොජ්ජංග වඩන්නත් පුළුවන්. තවත් විදියකින් කියනවා නම් ආරස්නගික මාර්ගය වඩන්නත් පුළුවන්. කෙටියෙන් කියනවා නම් එකයි කරන්න තියෙන්නේ. ඔබ වඩාත්ම බුද්ධිමත් කෙනෙක් නම්, ඔබ gifted කෙනෙක් නම්, ඔබටම ඔබ ගැන චෙක් කරගන්න පුළුවන් වේගයෙන් අවිද්‍යාව අඩු වෙන විදියට විපස්සනා පූර්වංගම සමතේ. මොකද කරන්නේ? අර බාහ්‍ය දාරු තීරයට පුක්කුසාති වගේ අර දේශනා කළේ. මොකද්ද? දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති කියපු විදියට මුලින් ඉඳන් යනවනේ අගපැත්තේ මුලට එනවා. හැකිතා කායික වාචික සංවරය ඇති කරගෙන දකින දකින රූපයක් පාසම් බලන්නේ මොකද්ද? මේ දකින්නේ නිරුද්ධ වෙච්ච ඇස රූපී චක්කු විඥානය. ශබ්දයක් ඇහෙනකොටම දකින්නේ මොකද්ද? මේ අහන ශබ්දය නිරුද්ධ වෙච්ච කන ශබ්දයේ සෝත විඥානෙන් දැන් මේ මනෝ විඥානෙන් තේරුම් ගන්නවා. එයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බලනවා. තිනුතනි මේක තමයි දහම් මාර්ගය. මෙන්න මේ තුල ඉදිරියට යන තමයි පින්වත්නි අපි සියලුම පින්කම් කළා අද මේ මොහොතට මේවිලා තියෙන්නේ. සම්බුද්ධ ශාසනයකින් ප්‍රතිඵල ගන්නවාද කියලා තීරණය කරන ස්ථානයේ මේ අවබෝධය ලැබුණොත් පින්නතුනි මෙතෙන්ට තමයි කියන්නේ දුක්ඛෝපනීසා සද්ධා කියලා දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන්නේ මේකයි. සාමාන්‍යයෙන් අපි හිතන් හිටියේ දුක් විඳිනකොට ශ්‍රද්ධාව හට ගන්නවා කියලානේ. දුක් විඳිනකොට ශ්‍රද්ධාව හට ගන්නේ නැහැ පින්නතුනි. මේ දුක නැමැති චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නකොටයි දුක සත්‍ය තේරුම් ගන්නකොටයි නියමසේ ශ්‍රද්ධාව හටගන්නේ. අපි තේරුම් ගන්නවා මේ අවබෝධයෙන් හිටියොත් අපි බුදුරජාණන් වහන්සේගේ සේවනයේ ඉන්නේ. සතර සතිපට්ඨානෙ ඉන්නකොට බුදුහාඳුරන් ළඟ අපි ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ළඟ ඉන්නකොට කාටවත් බාධා කරන්න බෑ. අද කුඩා කාලේ අම්මගේ ළඟ ඉන්නකොට බය නැහැ නේ. වීර වගේ අපි ඉන්නවා අම්මගේ ළඟනේ. අම්ම නැතිනොත් තමයි බය වෙන්නේ කුඩාම කාලේ. අන්න ඒ වගේ පිනවත් ඉන්නේ. අපි මේ අවබෝධයත් එක්ක සතර සතිපට්ඨාන ඉන්නවා නම් අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සේවනේ. යම් කිසි අවස්ථාවක මේ අවබෝධයෙන් බැහැර වෙලා සතර සතිපට්ඨානෙන් බැහැර වුණොත් අපි ඉන්නේ කාගේ ඩෙමෙද? ඔව් අපි ඉන්නේ මාර්ගයේ ඩෙමෙ. ඒ නිසා තේරුම් ගන්න අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මාවතේද යන්නේ. නැත්තම් අවිජ්ජායත්වේ වාසයේ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ යන්නේ කියලා තේරුම් ගන්න. හැබැයි මෙතෙන්දී ඉක්මන් වෙන්න එපා. අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මාවතේම තියෙන අපේ පුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤභි සංඛාර මුලින් කරමින් තමයි මේ ටිකෙන් ටික මේ මාර්ගයේ ඉන්න කාලේ වැඩි කරගන්නේ. අන්න ඒ මාර්ගයේ ඉන්නකොට අපටම අපගෙන රිසල්ට් එක බලන්න පුළුවන්. අන්න ඒ ප්‍රතිඵලය බලන ක්‍රමය තමයි ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ සඳහන් වෙන්නේ. අපි මේක පුහුණු කරන පමණට ඇසක රූපයක් පේනකොටම ඇසේ පිය හෙලන මොහොතකදී අපට පේනවා දකිනවා මේ හැට පේන්නේ මේ නිරුද්වේච රූපයක් කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට අසුර සනක් ගන්න මොහොතකදී තමන්ට තේරෙනවා තමන් සිහිය නම් ඉන්නේ මේ තේරුම් ගන්නේ මේ ඇසෙන්නේ නිරුද්වේච රූපයක් කියලා. නාසයට ගඳ සුවඳක් එනකොට හරියට නෙළුම් පතක පහළට නැමිලා තියෙන නෙළුම් පතක දිය බිඳක් පහට ඉක්මනින් වැටෙනා වගේ ඒ තරම් සුළු කාලයකදී තමන්ට තේරෙනවා මේ නාසයට එන ගඳ සුවඳ ඉක්මනින්ම නිරුද්ධ වෙනවා මේක හටගෙන නිරුද්වේච එකක් මා මනසින් දගෙන කියලා. දිවට රසය දැනෙනකොටම තමයි බාහිරට නැඹුරලා අනේ මේ පිඟානේ තියෙන කෑම කොච්චර ලස්සනද කියන අවිද්‍යාවෙන් පිඟානේ පැතර නැමෙන්නේ තමයි දකින්නේ මේ දිවත් රසයත් නිරුද්ධ වෙච්ච මොහොතක මේ මනෝවිඤ්ඤාණයෙන් දකිනවා කියලා ඔහු ඉක්මනටම සංවර වෙනවා උපේක්ෂාවට එනවා. කයටත් එහෙමයි. කයට දුකක් සැපක් එනකොටම තමයි දන්නවා මේ මුල් අත්දැකීම නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඤ්ඤාණයෙන් දැන් මේක හඳුනාගන්නේ කියලා දකිනවා. හරියට දිගු කලාවක් ඉක්මනින් නවනා වගේ ශක්තිමත් පුරුෂයෙක් ඉක්මනට මේ අවබෝධයට එනවා. සිතට සිතුවිල්ලක් එනකොටම ඒ සිතුවිල්ල අනිත්‍යතාවය දකිනවා කොහොමද? හරියට ගිනියම් මෙච්ච රත් වෙච්ච යකඩ භාජනයකට වතුර බින්දක් දැම්මොත් ඉක්මනටම ඒ වතුර බිඳිල බිඳ සිඳිල යනවා වගේ ඉක්මනින්ම මේ අවබෝධයට පත් වෙනවා. මේ සඳහන් කළේ පින්නතුනි අඩුගානේ සේක පුද්ගලයා පිළිබඳවත් නෙවෙයි. මේ සඳහන් කළේ මේ අවබෝධයේ තියෙන අකණ්ඩව සතියෙන් නුවණින් ඉන්න කෙනාගේ ලක්ෂණය. සේක පුද්ගලයාගේ ලක්ෂණ වෙනම තියෙනවා. සෝවනාදී මාර්ගඵලවල ඉන්න කෙනාගේ ලක්ෂණ මීට වඩා වෙනස්. ඔහුට බාහිර රූපයන් දැකලානේ බාහිර දේ ලස්සනයි කියලා පොඩ්ඩක් හරි හිතුනොත් බාහිර දේකට කලකිරීමක් ඇති වුනොත් ඔහුට ඔහු ගැනම දුකක් කලකිරීමක් ලැජ්ජාවක් හට ගන්නවා. අනේ මං වැනි ශ්‍රාවකයෙකුට මේක හොඳ නෑනේ, මං දැන් මුලා වෙලා ඉන්නේ නේද කියලා දකිනවා. ඒකට කියන අට්ටි යති හරායති jigucchati කියලා. ඔහු ඉක්මනටම උපේක්ෂාවට යනවා, මැදහත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනොත්නි අසිරිය බාහිර ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණ කියනවා. මෙතන තමයි වැදගත්ම ලක්ෂණය. භාවිත ඉන්ද්‍රිය කියන්නේ මේ මාර්ගයේ උපරිමයට වඩපු කෙනා දකින්නේ කොහමද? එයාට පිළිකුල් දෙයක්, අපිරිසුදු දෙයක් දැකලා ඒක ඊටාම පිරිසුදු සුභසහගත දෙයක් කියලා ඕනම මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනෑම ලස්සන දෙයක් පිළිකුල් විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ පිළිකුල් නොපිළිකුල් දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඕනනම් එහෙම ඉඳනත් පුළුවන්. එතකොට ඔබ කැමති සාමාන්‍ය අවිද්‍යාවෙන් ඉඳගෙන බාහිර දකින අසන දේවලට දුකටපත් වෙලා ඉන්නද? බාහිර කැත අවලස්සන අමිහිරි ඕනම දෙයක් ඔබට ලස්සනට දකින්න පුළුවන් විදිය මනසක් හදාගන්නද ඔබ කැමති කියලා ඔබම තීරණය කරන්න. එතකොට කවුරු හරි කෙනෙක් බනිනකොටත් අනේ මං ගැන ಗುಣකතනයක් කියනවා කියලා විතර සතුට වෙන්න පුළුවන්. බනිනකොට හිතන්න මෙයා මේ මං ගැන ලොකු ಗುಣකතනයක් මේ කරන්න කියලා hina වෙන්න. ඉතාම අපිරිසුදු දෙයක් දැකලා සුභ සංඥාව මෙනෙහි කළා නම් එයාට උපස්ථාන කරන්නත් පුළුවන්, ඒ දේ අයින් කරන්නත් පුළුවන්. ඕනම උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. පින්නතුනි මෙන්න මේ මට්ටමට යන්නට බුදුහාමුදුරුවෝ අපට මාර්ගය විවර කළා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් අපේ ජීවිතේ කියන අර හටගත්තු ස්කන්ධ පංචයකක නිරෝධයක් නේද මේ හැම වෙලාවෙම තියෙන්නේ කියලා මේ නිරෝධය අන්තයට ගියොතින් ඔහු අහන ප්‍රශ්න ටික ටිකෙන් ටික අඩු වෙනවා. මොනවද ඒ? සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ. ලෝකේ දිගටම යනවද? ලෝකේ නවතිනවද? ජීවය ශරීරයත් එක්ක නැද්ද? දෙන්නේද්ද? ලෝකේ කෙලවරක් තියනවද? නැද්ද? සත්‍ය අමරණයෙන් පස්සේ ඉන්නවද? නැද්ද? ඉන්නව සහ නැද්ද? ඉන්නෙත් නැද්ද? නැත්තේත් නැද්ද? මේවට කියනවා අව්‍යාකට ප්‍රශ්න කියලා. දැනුත් අපි හිතේ තියෙනනේ සත්‍යයන්ගේ ආරම්භය කොහොමද වුනේ? මරණය පස්සේ කොහටද යන්නේ? මේ සත්‍යයමද යන්නේ? මේ විඥාණයමද යන්නේ? මෙන්න මේ සියල්ලක්ම දුරු වෙනවා. මේකට කියන්නේ විගත කතං කතිය කියලා. මේ චතුරාර්ය සත්‍ය දකිනවත් එක්කම ඔහුට තියෙන අර ප්‍රශ්න ගානක් විසඳලා යනවා. චූල මාළුන්ක්‍ය පුත්ත සූත්‍රයේ දැක්වෙනවා අර මාළුන්ක්‍ය පුත්ත හාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න අහනවා. බුදුහාමුදුරනේ සත්‍ය මරණයෙන් පස්සේ ඉන්නවද? නැද්ද? ලෝකේ අන්තද? අනන්තද? ලෝකේ දිගට එක විදිහට යනවද? සාස්වතද? නැත්තම් නැද්ද? මේ වගේ ප්‍රශ්න 10ක් අහන බුදුහාඳුරන්ගේ. අහන විතරක් නෙමෙයි බුදුහාඳුරනේ මේවට උත්තර නොදුන්නොත් මං උපේවිදි වෙනවා කියලාත් කියනවා. බුදුහාඳුරගෙන මාළුන්ගේ පුත්තේ මම ඔබට පොරොන්දුුනේ නැහැ මේවට උත්තර දෙනවා කියලා. මේවට මං උත්තර දෙන්නේ නැහැ කියලා. ඇයි උත්තර දුන්නොත් අපි දෘෂ්ටි වලට වැටෙනවා. එතකොට බුදුහාමුදුරෝ උත්තර නොදීපු දේවල් මෙන්න මේවා. කතා නොකරපු දේවල් මේවා. කෙනෙක් ඇවිල්ලා ඇහුවොතින් මගේ මුල්ම උපත, මම මේ ලෝකෙට බිහි වෙන්න මුල්ම අවස්ථාවේදී කොහොමද මං ඉපදුනේ? කුඩා බැක්ටීරියාක් විදියටද? සෛලයක් විදියට දාවේ? ඒක ජීවිතයට ඇවිල්ලා ටික ටික වැඩි වුණාද? ඔයගේ ප්‍රශ්නය බුදුහාමුදුරන් ඇහුවොතින් පින්නතුනේ ඒවට බුදුදහමතුල උත්තර දෙන්නේ නැහැ. ලෝකෙ කියලා අන්තිම ගැලැක්සිය මොකද්ද? මේ විශ්වයේ කොච්චර ගැලැක්සීස් තියෙනවද? දැන් මල්ටි යුනිවර්සස් වලට ගිහිලා තියෙන්නේ. ස්ටීවන් හෝකින් වැනි අයගේ පරීක්ෂණ වලින් දැන් එක විශ්වයක් නෙමෙයි මල්ටි යුනිවර්සස් වලට ගිහිලා තියෙන්නේ. කිසිදාක පින්නොතුනි මේ ලෝකෙ කියලා වලට යන්න බෑ. බුදුහාඳුර මේ ප්‍රශ්නට උත්තර දීලා නැහැ. ඇයි නොදෙන හේතුව? බුදුහාඳුර සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ඊටාම විස ඊතලයකින් විද්දනම් විදපු වෙලාවේදී කෙනෙක් කියනවා අනිත් ඇවිල් ඉක්මනට මේ ඊතලය අයින් කළා මේ අටසෝපත් කරන්න උත්සාහ කරනවා. මේ ඊතලයේ විදපු කෙනා ඒ ලක් වෙච්ච කෙනා කියනවා නෑ නෑ එහෙම මේ ඊතලේ ගලවන්න දෙන්න බෑ මේ ඊතලේ විද්ද කවුද කියලා මට දැනගන්න ඕන ඒ ඊතලේ විද්දපු කෙනා බ්‍රාහ්මණ කෙනෙක්ද වෛශ්‍ය කෙනෙක්ද ශාස්ත්‍රීයද ශුද්‍රද කියලා මට දැනගන්න ඕන ඒ කෙනාගේ කුලය දැනගන්න ඕන මේ ඊතලේ හදපු ලෝහ මාර්ගය මට දැනගන්න ඕන ඒක දැනගන්නකම් මේක ඊතලේ මං ගලවන්න දෙන්නේ නෑ කියලා කෙනෙක් කියනවා බුදුහාඳුරහන ඔබට මේ සියල්ලක්ම දැනගන්නකම් ඉන්න පුළුවන්ද කියලා. දැන් මේ විස ඊතලයක් ඇනලා තියෙන්නේ මේ. ඒ කිසිවක් දැනගන්න කලින් මේ තැනත්තාගේ ජීවිතය අවසන් වෙනවා. අන්න ඒ වගේ අපේ හිතනවා නම් අපේ ආරම්භය මොකද්ද? අවසානය මොකද්ද? සත්ව ලෝක කොච්චර තියෙනවද? මාළු වර්ග කොච්චර ඉන්නවද? කූඹි වර්ග කොච්චර ඉන්නවද? සිව්පාසතුන් කොච්චර ලෝකේ ඉන්නවද? අහසේ පියාඹින පක්ෂීන් වර්ග කීයක් ඉන්නවද? පොළොන්නරේ පින්නතින් මේ පරිශනක අවසානයකට යන්නේ. ඒව කර කර ඉනකොට නිවන නෙවෙයි සුගතියවත් අහිමි වෙනවා අපිට. අන්න ඒ නිසා බුදුහන දේශන කල ඉක්මනට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කල ඉක්මනටම කරන්න තියෙන්නේ අර දුක සත්‍ය පිරිසින් දැනගන්න විදියටත් සමුදය සත්‍ය ප්‍රහීණ වෙන විදියටත් නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙන විදියටත් මාර්ග සත්‍ය වැඩෙන විදියටත් අප්‍රමාදීව මේ දහම් තුන ප්‍රයෝජන ගන්න කියලා. සත්‍යාවිය ඕමට්ටෝ ඩයිනමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්කෝ පරිබ්බජේ කියලා කියනවා. හරියට සැතකින් පහර ලද්දකුසේ කිසගිනි ගත්තකු වගේ ඉක්මනටම සක්කාය දිට්ඨිය දුරු කරන්න කටයුතු කරන්න. ඒකට මොකද කරන්න තියෙන්නේ? ඒකට කරන්න තියෙන අරි ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම, නිරෝධය, අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන එක. ඒ බලන ප්‍රමාණයට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන පමණට ලෝභ දේශ අඩු වෙනවා. ලෝභ දේශ අඩු වෙච්ච පමණට දුක නිදහස් වෙනවා. දුක නිදහස් වෙච්ච පමණට තමන්ගේ මානසික සැනසීම වැඩි වෙනවා. මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම. මේකයි විරාගය, නිරෝධය, අභිසමය, සම්බුද්ධත්වය සඳහා හේතු වන සදහම් මඟ විදියට මේ චතුරාර්ය සත්‍ය තුල ගමන් කරන්නට බුදුහාඳුර අපට ධර්ම දේශනා කළා. ඉතින් අද අප සාකච්ඡා කරේ සින්සපා සූත්‍රය. ඉතින් පින්නතුන්ට මේ ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් තව දැනගන්න. ආ තහන්න පුළුවන්. රූපය කියන එක තීරණය වන්නේ රූපයේ ස්වභාවය අනුව නෙවෙයි ඇත්තෙන්ම. රූපය කියන එක තීරණය වන්නේ අපේ ඇසේ ස්වභාවයට අනුවයි. ඇස තීරණය කරන්නේ ඒ මොහොතේ තියෙන මානසිකත්වයට අනුවයි. අපි හිතනවා මේ පේන රූපය ওই කතාව තමයි විද්‍යාඥයන් සඳහන් කරන කාරණය. මේ පේන රූපය ඕන කෙනෙකුට විද්‍යාගාරවලදී බලන්න පුළුවන්, ඇටම් එකට බෙදන්න පුළුවන්. ආ ඉලෙක්ට්‍රෝන පොටෝනට බෙදන්න පුළුවන් කාටත් එක වගේ මේක රිසර්ච් කරන්න පුළුවන් කියලා. ওই විද්‍යාඥයෝ බලන ආකාරය. නමුත් මේ පේන රූපය මේ මොහොතේ මගේ ඇසට මගේ ලෝකෙට මේ පේන රූපය. එක කෙනෙක් ජලාශයක් දිහා බලලා ගිහිල්ලා ඒකෙන් වතුර බීලා නාල හොඳට වතුර අරගෙන එනවා. ඒ විල ළඟම කෙනෙක් ඉන්නවා ප්‍රේතෙක් භූතෙක් වෙලා ඔහු වැලි තලාවක ඉන්නේ. ඔහුට රූපේ පේන්නේවත් නැහැ. ජලය පේන්නේවත් නැහැ. වෙනත් ප්‍රේතෙක් භූතෙක් ඉන්නවා ඒ ජලාශයෙන් වතුර ටික පේන්නේ ලේ වගේ සැරව වගේ පේන්නේ. එහෙනම් මොකද තත්ත්වය? දැන් මේ මොහොතේ ඔබට පේන්නේ මේ ස්ථානයේ ඉන්න මිනිස්සුන් ටික. අපේ මනස වෙනස් වුණොත් ඇස වෙනස් වෙනවා. ඇස වෙනස් වෙච්ච ගමන් මෙතන අනිසත්යන් ටික ඔක්කොම පේනවා. එතකොට රූපය කියන එක තීරණය වෙන්නේ රූපයේ තියෙන ස්වභාවයට අනුව නෙවෙයි ඇත්තටම. රූපය කියන එක තීරණය වෙන්නේ මනසට අනුව. මනසට අනුවයි ඇස තීරණය වෙන්නේ, ඇස සකස් වෙන්නේ ඇසට අනුවයි රූපය තීරණය වෙන්නේ. සාමාන්‍ය රූපයේ කැඩෙනවා බිඳෙනවා පටවියාපෝ තේජෝ වායෝ කියන බලන එක ඒක මාර්ගය. ඒක මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍ය කියන්නේ බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට අනුත්පාද නිරෝධයට හිත තිබීම. මුලදී අපි පටිව්‍යාපෝ තේජෝ වායෝ බලනවා. ධාතු මනසිකාරේ වඩනවා අපි. නම් සීවිතකේ වඩනවා. ඒ මාර්ගයේ විදිහට හැබැයි මාර්ග සත්‍යයට එනකොට අපි බලන්නේ මොකද්ද? බලන්නේ අභ්‍යන්තරේ බලන්නේ. මේ බාහිර ඉදිරියේදී අපි රූපයක් තියනවා කියලා බැලුවට ඒ ගන්න අපි අවිද්‍යාවෙන් නිරුද්ධ වෙච්ච රූපය මේ ඇති දෙයක් හැටියට ගන්න විදිය එතකොට අපට එතකොට තමයි හිතෙන්නේ මේක දිගට මේක වගේ තියනවා කියලා. ඇත්තටම මේ බලන රූපයත් අපට ඒ මොහොතේ එන ශබ්දයක් අතර වෙනසක් නැහැ. මේකට තට්ටු කරනකොට මේ එන ශබ්දය මේ මොහොතේ හටගත්තේ. ඒ වගේම තමයි මේ ඇසින් බලන මොහොතෙහි ඒ හටගන්න රූපයත් පෙරපසු නොවේ අහුත්වා සම්මුතං හුත්වා නබවෙසති. මේක පෙර නොතිබී හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. ඒ නිසා ඇසට දකින රූපයත් කනට ඇහෙන ශබ්දයත් නාසයට එන ගඳ සුවඳත් දිවට රසන දැනෙන රහසයත් ශරීරයට ලැබෙන පහසත් අතර වෙනසක් නැහැ. ඒ සියල්ලක්ම ඒ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නැති කලෙහි නිරුද්ධ වෙනවා. ඉමස්මින් සති දං හෝති. ඉමස්මින් අසති දං හෝති කියන්නේ මේකයි. ඉමස්ස උපාදාය දං උපජ්ජති. ඉමස්ස නිරෝධාය දං නිරෝධති කියන්නේ මේකයි. මේක තමයි යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේක. මේක තමයි බුදුවරේ අනාවරණය කරන දේ. අනිත් අය ඔක්කොම කියන්නේ බාහිර දෙයක් තියෙනවා, ඒ දේ කැඩෙනවා බිඳෙනවා, ඒ දේ වෙනස් වෙනවා කියලා. බාහිර ලෝකයට හිත තියෙන ලෝකෙක බුදුහාමුදුරෝ ඒ බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට අනුත්පාද නිරෝධයට නැත්තම් ස්පර්ශ නිරෝධයට හිත තාන තබන දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. වෙන ප්‍රශ්න තියෙනවද? හොඳයි, පින්නතුනි අද අප එහෙනම් චක්කු සම්පස්සය කියන්නේ ඇස රූපය චක්කු විඥානය. මේ තුන තියෙන තැනදී ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය පාදක කරගෙන වේදනාව හට ගන්නවා. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ඊළඟ පියවර විදිහට සලකන්නේ වේදනාවේ දෙකක්. මනස කියනකොට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මනෝවිඥානය කියනකොට අර රූපය තුලින්ම ගිහිපු මනෝවිඥාන අවස්ථාවක් තියෙනවා. ඒ විපාක මට්ටමේක. ඊළඟට ඒක නිරුද්ධ වුණාට පස්සේ නැවත අර නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව සංඥා වේදනා විදියට මන ආයතනෙන් අරගෙන ඒකෙන් ගන්න ප්‍රතිඵලයක්ත් තියෙනවා. ඒකට මනෝවිඥානය කියලා කියනවා. එතකොට මේ අවස්ථා දෙකෙන් තමන් තීරණය කරන්න කොතන තියෙනකද තමන් මේ සඳහන් කරන්නේ කියලා. එතකොට මුලින්ම තියෙන අවස්ථාව විපාක මට්ටම එකක්. ඒක සැපක් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සාගත මට්ටමක්. ඒක පිරිසිදු මට්ටමක්. ඒක නිරුද්ධ වෙච්ච තැනක දැන් තමන් ගන්න අවස්ථා මනෝ විඥාන අවිද්‍යාවෙන් ගන්න අවස්ථාව. ඒගත්තු අවස්ථාවේදී තමයි භවය තුල ඉන්නේ. හැබැයි ඒ මනෝ විඥාණයම තවත් අවස්ථාවක් තියෙනවා ප්‍රඥාවෙන් ගන්න අවස්ථාවක. විදර්ශන වඩන අවස්ථාව. ඒ අවස්ථාවේදී ගන්න මනෝ විඥානයක් තියෙනවා අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන අවස්ථාව. දස සංඥා වඩන අවස්ථාව. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා ආදී වඩන අවස්ථාවේදී මනෝ විඥානයක් තියෙනවා. අන්න ඒ මනෝ විඥානය කම්මකය සංවතති. කර්මේශය කරන්න හේතු වෙන මනෝ විඥානය. එතකොට එක මනෝ විඥානයක් තියෙනවා විපාක මට්ටමේක, පිරිසුදු මට්ටමේක. එක මනෝ විඥානයක් තියෙන අවිද්‍යාවෙන් හටගත්තු එකක්. ඒ වගේම අවිද්‍යාවත් මනෝ විඥානයක් තියෙනවා ප්‍රඥාවෙන් විද්‍යාසගතව ස්කන්ධ ධාතු ආයතන ආදී බලන අවස්ථාවේදී හටගන්න විඥානයක් තියෙනවා මනෝ විඥානය. හොඳයි පින්තුනි, මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලබාගත් උතුම් කුසලය ඔබ හැම දිනාටම ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තිය. අතෝ නිබ්බාන.